පාසල් යන දරුවා බනිනවා මේ තියෙන මුදලට මේ රෙදි ගන්න බෑ කියලා. රෙදි දීමහා සම්බන්ධයගේ මෑණියන්ව මතක් කරමින් අම්මලා බනිනවා. වීටික විකුණ ගන්න බැරි වෙච්චාම ගොවියොත් බනිනවා. තේ කර්මාන්ත සාලා හිමියොත් කුඩා තේවත්තු හිමියොත් තේ කර්මාන්තයේ සියලු දෙනා බනිනවා. රබර් කිරි කපන කෙනත් බනිනවා. රබර් වලින් ජීවනෝපාය සලසගත්ත සියලු දෙනා බනිනවා. වාහන බලපත්‍රය රජයේ සේවකයන්ට නැති කළා. එතකොට රජයේ සේවකයොත් බනිනවා. ඊළඟට ධර්මගනේ අපරාධ කරපු අය එළියට දාලා යුද්ධ කරපු රණවිරුව අත්අඩංගු වල ගන්නවා. එතකොට හමුදාවත් බනිනවා. රටක ලොකු කුඩා සියලු දෙනා බනින ආකාරයට අයවැයක් ඉදිරිපත් කිරීමේ ඓතිහාසික ගෞරවය හිමි වෙන්නේ රවි කරුණානායක මහත්තයාට කියන එක අපි මේ වෙලාවේදී මතක් කරගන්න ඕනේ.